ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, අනුමනෝනගේ ඒ වගේම අත්තුල මහත්මාගේ මේ නිවසේහි ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරලා නිමාවටපත් වෙච්ච අවස්ථාව. අද මේ නිවසේ විශේෂයෙන් මේ පින්කම සිදු කළේ අනෝම නෝනා මහත්මියගේ උපන්දිනයට ආශිර්වාද කරන්නට. මේ පින්කම විශේෂයෙන් සිදු කළේ අද දින උපන්දිනය සමරන අනෝම නෝනා මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරන්නට ආශිර්වාද කරන්නට. එනිසා වැඩම කොට වදාළ ගෞරවනීය මහා සංඝරත්නය වෙනුවෙන් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ආශිර්වාදයෙන් මේ ස්වාමින් වහන්සේලාගේ ජීවිත කාලය පුරා සිද්ධ කළා වූ දාන ආදී සියලු පුණ්‍ය ධර්මයන් සීලාදී සියලු ප්‍රතිපත්ති වල බලයෙන් ඔබතුමීට නිදුක් බව නිරෝගී භාවය දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අනෝමනවන අද මේ පින්කම ඉතාම ලස්සනට සිදු කළේ. මම හිතන්නේ අද පින්කම වෙනදටත් වඩා බොහොම හොඳින් ලස්සනටම සිදු කරපු අවස්ථාවක්. ඉතින් ඔබතුමීට අපි පළමුවෙන් ආශිර්වාද කරනකොට සුබ උපන්දිනක් වේවා කියලා ඔබතුමියත් අපට කියනවා, එසේම වේවා කියලා. සමහරට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක වැරදිලා කියන එකක්ද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වහම අනිත් හැටත් කියනවනේ එසේම වේවා කියලා. නමුත් අනවමනවනට වැරදිලා නෙමෙයි මේක කිව්වේ. මේක ඇත්තටම හිතලමයි මේක කියන්නේ. ඇයි එහෙම කියන්නේ? අපි හැම දෙනෙක්ම හැම අවුරුද්දකම උපන්දිනයක් සමරනවා. ඒ නිසා අපටත් එතුමියට වගේම සුබ උපන්දිනක් වේවා කියලා තමයි මේ ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මේ පින්කමට සහභාගී වෙච්ච ඔබ හැම දෙනාටම එක වගේ සතුට වෙන පුළුවන්. මේ ඔබේම උපන්දිනය සමරන අවස්ථාවක් කියලා. ඉතින් ඔබේම දෑතින් මේ පින්කමට සහභාගී වුණා. ඉතින් මේ ආරාධනා ලැබපු ඔබ හැම දෙනෙක්ම සත්පුරුසය. මේ හැම දෙනෙක්ම ස්වාමින් වහන්සේලාට ඉතාම ගෞරවයෙන් සලකන, විහාරස්ථාන කෙරෙහි ඉතාම ලැබියාවෙන් කටයුතු කරන, ධර්මයට කැමැති ශ්‍රද්ධාවන්ත පින්නතුන්. ඉතින් මෙතන චන්ද්‍රාණි නොනත් හිටියනම් මම හිතන්නේ තවත් වටිනවනේ. මේ ඔබ වගේම එක වගේම මේ ස්වාමින් වහන්සේලාට ඉතාම ආදරෙන් ගෞරවයෙන් සලකපු අය. ඉතින් අපි එතුමියටත් පුණ්‍ය ආනුමෝදනා කරන්න මේ අවස්ථාවක් කරගනිමු. ඉතින් පින්නතුනි, අප උපන්දිනය සමරන අවස්ථාවේදී බොහෝ විට ඒ උපන්දිනය සමරන කෙනා තමයි එතෙන් ඉස්මතු වෙන්නේ. නමුත් අපි මතක තියා යුතු කාරණයක් තියෙනවා. උපන්දිනය සමරන අවස්ථාවේදී අපිට වැඩිපුරම මතක් වෙනවන කවුද? ඔව්, අපේ අම්මා තාත්තා දෙන්න. අපේ අම්මා තමයි එදා හුඟක්ම සතුටු වෙච්ච කෙනා. අපි මෙලොවට ඉපදෙච්ච දවස. ඒ විතරක් නෙවෙයි, අම්මා සතුටුනා විතරක් නෙවෙයි, එදා තමයි ඇත්තමිට අම්මා වැඩිපුරම දුක් විඳ දවසත් එදා. මාස 9ක් 10ක් අපව කුසේ දරාගෙන ඉඳලා ඒ මහා බර දැඩි වේදනාවකින් නිම කරපු අවස්ථාව, ඒ සියලුම දුකයි අමතක කරනවා. අපි මුලින්ම හඬන අවස්ථාව, සිනාසෙන අවස්ථාව දැකලා අන්නේ මොහොත දකින් අපේ අම්මා මාස ගානක් අපිව කුසේ තියාගෙන හිටියා. ඉතින් ඒ බව දකින්නට අපේ තාත්තා සතුටෙන් ගත කළා. ඉතින් අප උපන්දිනය සමරන හැම දවසකදීම අපේ අම්මා තාත්තා දෙන අපි ඉතාම ගෞරවයෙන් ආදරෙන් සමරන්නට ඕන. ඉතින් සඳෙනවනටත් අනවමනවනටත් මේ සමාජයේ මේ මට්ටමින් ඉතාම අභිමානයෙන් හොඳ පෞරුෂයක් ඇතුව ජීවත් වෙනට ඒ අම්මා තාත්තගේ ජීවිතයේ ලොකු ආදර්ශයක් වුණා. ඒ අම්මා තාත්තගෙන් ලැබිච්ච ශ්‍රද්ධා ප්‍රතිලාභය, එයාගෙන් ලැබිච්ච මේ හුරුව තමයි ඔබේ දෑතට මේ හුරු වෙලා තියෙන්නේ. ඉතින් අපි දැක්ක එතුමිය ජීවත් වෙන කාලේ බොහෝ විට අපව මුණගැහිච්ච අවස්ථාවේදී තමන්ගේ මේ දරුවෝ දෙන ගැන තමයි කියන්නේ. සඳෙනවනත් අනවමනවනත් ගැන තමයි වැඩිපුරම එතුමිය කතා කරන්නේ. ඒ වගේම අපි හිතනවා අනිත් අය හමු වුණාම එතුමිය වැඩිපුරම කතා කරේ හාමුදුරු ගැන. අහවල් හාමුදුරු මම දන්නවා. අහවල් හාමුදුරුවත් එක්ක අපි කටයුතු කරනවා, බනහනවා, ඒ හාමුදුරන්ට සලකන්න, ඒ පන්සල් බලාගන්න, එහෙම කියලා තමයි එතුමිය දරුවන්ගේ ළඟදී කියන්නේ. ඉතින් එතුමිය ඉතාම ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු අම්ම කෙනෙක්. ඒ වගේම බොහොම අභිමානෙන් බොහොම ස්වාධීනව හිටපු කෙනෙක්. අන්න ඒ පිළිවෙල, ඒ හුරුව තමයි මම හිතන්නේ මේ දරුවන්ටත් ලැබෙන්නට ඇත්තේ. ඉතින් ඒ අම්මා ඇතුළු සසරගත ජීවිතයේදීම අපට අමල තාත්තල වෙච්ච සියලුම දෙනාට මේ පුණ්‍යානුමෝදනා කරන අවස්ථාවක් කියලා හිතලා ඒ හැම දෙනෙක්ම මේ පින දැක සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්තුනි, මනෝවිද්‍යාවට අනුව ගත්තොත් වයස කොටස් තුනකට බෙදෙනවා. එකක් තමයි කායික වයස, අනික මානසික වයස, අනිත් එක ආධ්‍යාත්මික වයස කියලා. There are three ages that we can see in the field of philosophy and psychology. One of them is the physical age. Physical age means from our birthday, how we are old. That is the very first one, physical age. The second one is mental age. Mental age එක කියලා කියන්නේ අපි ගැන හිතන් ඉන වයස. දැන් මේ දාන උපකරණ මේ වාදන දිහා බැලුවහම අපේ පළවෙනි පන්තියේ ගියා වගේ. අයන්නේ නම් මේ අකුරු ටික ඔක්කොම මේ තියෙනවා. ඉතින් පොඩි කාලේ වගේ අපිට ඉතින් ආකල්පයක් දැනුණා. ඉතින් සමහර විට අපේ කායික වයස වැඩි වුණත් අප මනසින් වයස අඩුවෙන් තමයි හිතන් ඉන්නේ. සමහර අය ඊටත් වඩා වැඩි වයසක් තියලා හිතාගෙන තියෙනවා. ඉතින් ඒකට කියන්නේ mental age කියලා. මානසික වයස කියලා. ඊළඟට තවත් වයසක් තියෙනවා spiritual age කියලා, ආධ්‍යාත්මික වයස කියලා එකක්. මෙන්න මේ තුන ඊටම වැදගත්. physical age, mental age and spiritual age කියලා. අපි ඇතැම් විට physical age එක කියන්නේ ඇත්තට කැමති නැහැ. කායික වයස කියන්නේ ඇත්තට කැමති නැහැ. හුවත් කියන්නේ නැහැ. හුවත් ඇතැම් විට අමනාපත් වෙනවා. ඒ වගේම mental age එක අපි බොහෝට කියනවා. අපි කියන්නේ කැමති. අඩු වයසක් නම් කියන්නේ කැමති. හැබැයි බුදුදහම තුළ වඩාත්ම අගය කරන age එකක් තියෙනවා, වයසක් තියෙනවා. ඒ කියන්නේ spiritual age එක. ආධ්‍යාත්මිකව අපි කොච්චර ඉහළ තලයක කොච්චර පරිණතව මැචුවර්ඩ් වෙලා ඉනවද කියන කාරණේ. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ සත්‍යවේදී කුඩා ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා දැකලා පැවිදි වෙලා එහි බික්කු මහණෙන් උපසම්පදාව ලැබනකොට උන්වහන්සේලා සිවුරු පෙරවිලා උන්වහන්සේ ඉදිරියට එනවා. එන්නේ කොහොමද? අවුරුදු 60ක් පිරුණු කෙනෙක්ගේ ස්වභාවයෙන් තමයි එන්නේ. එතනදී කායික වයස නෙවෙයි වෙනස් වෙන්නේ, මානසිකව හොඳට ස්ටේබල් වෙලා පරිණත වෙලා තමයි ඒ තැනැත්තා ඉදිරියෙන් එන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය උන්වහන්සේ ඉලක්ක කළේ මෙන්න මේ ස්පිරිචුවල් ඒජ් එක වැඩි කරන්න. මානසිකව අපි කොච්චර පරිණතද කියන එක බලන්නයි ඒකටයි ධර්ම දේශනා කළේ. ඒ කියන්නේ අපේ ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, මේස් කන ආසාදී ඉන්ද්‍රිය වලට අරමුණු වෙනකොට කොයිතරම් දුරට අපි මානසිකව සැලෙන්නේ නැතුව කොයිතරම් නොසලී අටලෝ දහම ඉදෙහි කම්පාන වෙන්නට පුළුවන්ද කියන ශක්තිය දිනු කරන්නයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. අන්න එතෙන්දී තියෙන වැදගත්ම දේ තමයි අපි මේ ජීවිතයේ ලස්සනට සතුටෙන් ගත කරන විතරක් නෙවෙයි, අපි කොයි වෙලාවේ මේ ජීවිතයෙන් සමුගනින්ද දන්නේ නැහැ. අපේ මෙහෙම ලස්සනට හිටියට අපිට හැමදාම මෙහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. අපේ කර්ම ශක්තිය වරුණ ගමන් අපි යන්නට ඕන. අපි අන්න එතෙන්ට මනස හුරු කරගෙන තියෙන්නට ඕන. ඒ වගේම කොයි මොහොතේ අපේ ලොකු අනතුරකට පත් වෙද්ද දන්නේ නැහැ. මීට දවස් කීපයකට කලින් අපි හිතවත් මහත්මයෙක් මට කතා කළා. ඉතින් මේ මහත්මයේ නිතර ධර්ම කාරණා ගැන කතා කරනවා. එතුමා වැඩ කරන්නේ රාත්‍රී වැඩ කරන කෙනෙක්. වැඩ කරන ගමන් එතුමාට කතා කරන්නත් පුළුවන් කම තියෙනවා. රෑ 12න් පස්සේ තමයි බොහෝට කතා කරන්නේ. මෙතුමා හුඟක් ධර්ම කාරණා කතා කරනවා. ඇතැම් විට පැය භාගයක් විනාඩි 40ක් කතා කරනවා ඉතාම අවබෝධයෙන්. මෑතම කාලේ මුණ ගැහුනේ මට එතුමා ඉක්මනින්ම ධර්ම කාරණා වල ඉතාම ඉහළ තලයකට ගියා. පුදුම විදියට චරිත වෙනස් වුණා, ගතිගුණ වෙනස් වුණා. ඉතාම පොඩි කරුණ පාවා ජීවිතේ ප්‍රැක්ටිස් කළා. ඊට දවස් දෙකකට පස්සෙත් අර වගේ වෙලාවටම කතා කළා. හැබැයි ඒ කතා කළේ අර මහත්මයා නෙවෙයි. අර ෆෝන් එකේ මාර අංකෙම කතා කළා. ඒ කතා කළේ නෝනා කතා කළේ කියනවා හම්දුරනේ නම කියලා හවලා ඇක්සිඩන්ට් එකක් වුණා කියලා. ඒ වගේම වැඩ ගිහිල්ලේදී විශාල අනතුරකට පත් වුණා. වෙන වාහනයක් ඇවිල්ලා හැප්පුණා මෙයාගේ. වාහනය සම්පූර්ණ ඩැමේජ් වුණා. මෙයාට බරපතලම හානි වුණා. එයා ජීවිත හැබැයි බේරුණා. හැබැයි අවුරුද්දක්වත් ප්‍රතිකාර කරන්න වෙයි එක තැන ඉඳලා. අවුරුද්දකින්වත් සිහියේද කියලා හිතන්නවත් බෑ. ඔළුවට ඩැමේජ් වෙලා එතුමාගේ හදවත තියෙන වකුගඩු පැත්ත ඒ වගේ විශේෂයෙන් ලංග්ස් ඩැමේජ් වෙලා පාද දෙකම කැඩිලා විශාල ඩැමේජ් එකක් කළේ එතුමා. මම කියන උත්සාහ කළේ අපි මේ ජීවිතේ නොයෙක් විදිහේ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. නමුත් ඒ දේවල් ඉතාම සුළු මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මෙතෙන්දී අපිට පිළිහිට වෙන්නේ අප ජීවිතේ පුහුණු කරගු මෙන්න මේ ආධ්‍යාත්මික වයස සම්බන්ධ වූ අපේ ගුණධම් ටික තමයි අවසානයේ අපිට ඉතුරු වෙන්නේ. එනිසා කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ කොයිතරම් ලස්සනට ජීවත් වෙනද කියන කාරණේ විතරක් නෙවෙයි. මෙතන මේ සම්පත්තියෙන් අපි වෙන් වෙනකොටම මෙතන අතහරිනකොටම යා ඊළඟ තැන කොයිතරම් ඉහළ තලයක මනස තියාගන්න සෝදානම් මට්ටමක ඉන්නවද කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ සංඛාර උත්පත්ති කියලා සූත්‍රයක් දේශනා කළා. ඒ සූත්‍රයේ කරුණු පහක් සඳහන් කරනවා. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතිය, ත්‍යාගය, ප්‍රඥාව. සදහවන්ත බව, සිල්වන්ත බව, ධර්මඥානය, පරිත්‍යාග සීලත්වය, ප්‍රඥාව. මෙන්න මේ ගුණධම් පහ කෙනෙක් ඉහළම මට්ටමින් ආරක්ෂා කරනවා නම් නිතර තමන්ට බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් සිහිපත් වෙනවා නම් ඒ වගේම සමාරකන පංචශීලය ගැන නිතර නිතර හිතෙනවා නම් ඒ ගැන තමන්ට සතුටක් නම් ඒ වගේම තමන්ගේ ධර්මඥානේ අහපු ධර්ම කාරණාවල ගැඹුරුම කාරණා තමන් කොච්චර මෙනෙහි කරනවද දාන සීල භාවනා ගැන සතිපට්ඨානය ගැන පටිසම්පාදය ගැන ආර්ය සත්‍ය ගැන අරසංග මාර්ගය ගැන මේ කරුණු දවසකට තමන්ට කොච්චර සිහිපත් වෙනවද සෘතමේ ඥානෙ. ඒ වගේම පරිත්‍යාග සීලිතේ කොයිතරම්නම් තමන්ගේ දෑතින් අනිත් කෙනෙක් වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන සෝදානන්ද කියන කාරණේ. ඊළඟට ප්‍රඥාව. හැම මොහොතෙම මේ හේතුඵල දහම අනිත්‍යතාවය අපේ ජීවිතේ කියන්නේ හැම මොහොතකම මේ වර්තමාන මොහොත ප්‍රසන් මොමන්ට් එක. ඒ ප්‍රසන් මොමන්ට් එක හැම වෙලාවෙම රයිසින් ඇන් සීසින් හැම මොහොතෙම සිත හට ගන්නව නිරුද්ධ වෙනවා. මෙන්න මේක මෙනෙහි කරන ස්වභාවය. මෙන්න මේ කරුණු පහ යම් කිසි කෙනෙක් උපරිම මට්ටමින් පවත්වා ගන්නවා නම් ශ්‍රද්ධාව, පංචශීල ආරක්ෂා කිරීම, ධර්මඥානය, පරිත්‍යාග සීලත්වය, අනිත්‍ය සංඥා මෙනෙහි කිරීම මෙන්න මේ කරුණු පහ යම් කිසි කෙනෙක් වඩනවා නම් ඒ තැනැත්තා මෙලොව වශයෙන් නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත් ආදී මේ දේවල් බලාපොරොත්තු වෙනවා නම් එයාට උපරිම මට්ටමෙන් ඒවා පවත්වා ගන්න පුළුවන් කියලා. පළවෙනි කාරණේ මේ ගුණධම් ඉහළම මට්ටමේ යම් කිසි කෙනෙක් පිළිපදිනවා නම් එයා මරණයෙන් පස්සේ සුගතියට එන කැමති නම් එයාට සුගතියට එන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි සුගතිය තැන උනත් එයාට තීරණය කරන්න පුළුවන්. එයා නැවත මනුස්ස ලෝකෙට එනවද? එයා දිවි ලෝකෙට යනවද? එයා බ්‍රහ්ම ලෝකෙට යනවද කියලා කලින්ම සමන්ට ප්ලෑන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිනොතින පුදුමයේ බලන්න. එයා මනුස්ස ලෝකෙට එනවා නම් එයා මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ කොහේද? එයා ඊළඟ ආත්ම භාවය ඉපදෙන්නේ ශ්‍රී ලංකාවේද? චීනයේද? ජපානයේද? ඇමරිකාවේද? එංගලන්තයේද? මේ තැනත් එයාට තීරණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ තැනත් ඉපදෙන්නේ මොන කුලයේද? තමන් කැමති කුලයක් තියෙනවා නම් ඒ කුලයක් තමන්ට කලින් තීරණය කරන්න පුළුවන් කියලා. පින්නතුනි මේක පුදුම වෙන දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කුමාරයෙ විදියට ඉපදෙනකොට පස්මහ බැලුම් බැලුවා කියලා අපි කියනවනේ. කාලය, දීපය, දේශය, කුලය මම කියලා. මේ ඉන්ද්‍රිය ධර්ම මේ ගුණාංග ඉහෙරටම ප්‍රැක්ටිස් කරපු කෙනා කලින්ම තමන්ගේ අම්මත් අම්මවත් තීරණය කරන්න පුළුවන්. අහවල් අම්මගේ කුසේ මං පිළිසඳගන්නේ කියලා එයාට කලින්ම ප්ලෑන් කරන්න පුළුවන් කියලා. පින්නතුනි සැබවින්ම අපිට මේ කාරණේ ඉතාම පැහැදිලි. මෑත කාලේ අපිට ඒ වගේ කීප දෙනෙක් හම්බුණා. වය වෘද්ධ හිටපු අය, ධර්මයත් එක්ක සමීපව හිටිය අය, නිතර ධර්ම කරුණොත් එක්ක ජීවිතය ගත කරපු අය, ස්වාමීන් වහන්සේලා සමග නිතර ගනුදෙනු කරපු අය, ඇතැම් විට ජීවිතයේ අවසාන කාලේ අකණ්ඩව හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරපු අය අපට මුණගැහිලා තියෙනවා. පින්නතුනි පුදුමයි කියන්නේ ඒ අය අපට නැවත මේ ජීවිතය ආයි මුණගැහිලා තියෙනවා. බොහෝ විට අනුමාන කරන්න පුළුවන් ඉදිරියට අපට 100%ක් එහෙම කියන්න බෑ. නමුත් සැලකුතු ප්‍රමාණයකින් මේ අහවල් කෙනාමයේ කියලා ගෙස් කරන්න පුළුවන් ඉදිරියට ඒ අය නැවත තැඟලි ඉපදෙලා තියෙනවා. ගියාත්ම භාවයේත් අපට හිතවත්මයි, මෙයාත්ම භාවයේත් ඉපදෙලා තියෙන්නේ ඒ වගේම අපට හිතවත් සැදැහැවත් දායකයන්ගේ දරුවෝ වෙලා. පින්නතුනි මේක ධර්මානුකූල වෙන්න පුළුවන්. එතකොට අපේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ අපි මේ ජීවිතය යම්කිසි තැනකින් අවසන් කළා නම් අපේ ආධ්‍යාත්මික ගමන ඊළඟ තැනදී ආරම්භ කරන්න පුළුවන් මට්ටමේ මානසිකත්වයෙන් අපි නිතරම පසු වෙන්නට ඕන. එනිසා ඔබ මේ ලබා තියෙන සම්බුද්ධ ශාසනය ඊටාම කාලාන්තරයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනගේ ශාසනය තියෙන මොහොතක බුදුදම සංඝ කෙන තෙරුවන සජීවී කාලයක අපි ජීවත් වෙන්නේ. මේක තමයි අපි නිතර අපේ ජීවිතයේ ස්වර්ණමය යුගය. අද තාක්ෂණ වශයෙන් ඉහළම තාක්ෂණය පාවිච්චි කරන ධර්මයේ ඉතාම ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් අහන්න පුළුවන් මට්ටමක තියෙන මොහතක අපි මේ ජීවත් වෙන්නේ. අන්න එවැනි මොහතක් ලැබුපොය හැටියට අපි මේ තෙරුවන ලැබපු මොහතෙහි අපි මේ ධර්මයේ ඉහළම ප්‍රැක්ටිස් කරන ගමන් අපි උපතින් ලැබපු හැකියාවන් අපේ රූප සම්පත්තිය වෙන්න පුළුවන්, අපේ කටහඬ වෙන්න පුළුවන්, අපේ බුද්ධිය වෙන්න පුළුවන්, අපේ නොයෙක් කුසලතා වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපි නැවත සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය ලස්සනට කවි කියන්න පුළුවන් අය, වංගේ සහාම්දුර වගේ අය. එයා පැවිදිලා ලස්සනට බුදුගුණ ගාථා වලින් සජ්ජායනා කළා. සුමනා කියලා කුමාරියක් හිටියා. ඇය ජේතවනාරාමේ පූජා කරන වෙලාවේ ඇය නැටුම් වලට දක්ෂ කාන්තාවක්. ඇය තමන්ගේ ඉහළියම් 500ක් එක්ක නැටුම් සම්දර්ශනය පවත්වමින් ආවා. සමහර හිටිය ප්‍රඥාවන්ත ඇය සැරුත් හාමුදුර වගේ අය, ඒ වගේ අය ඒ ඔස්සේ දහමට කැප වුණා. අනාථපිණ්ඩ සිටුමා වගේ අය ධනවත් අය ඒ ධනයෙන් කැප වුණා. අන්න ඒ වගේ තමයි ඔබත් ඔබේ හැකියා විශේෂයෙන් අනුමනවන මේ පින්නතුන් තමන්ගේ හැකියා තමන්ගේ කුසලතාවලින් උපරිම ලෙස මේ ශාසනයට පරිත්‍යාගයන් කරන අවස්ථාව. එනිසා ඔබ ගෙදරකට දානයක් ඔබ ආහාර වේලක් බාරගත්තනම් ඔබ ඉතාම ලස්සනට ඒක කරනවා. නමුත් ඔබ තෙරුවන ඔබේ නිවසට වැඩමවන කියලා දැනගත්තොත් ඔබ ඒ දවසට අර සියලටම වඩා ඔබ ඉතාම ලස්සනට ඉතාම පිළිවෙලට ඒ බුද්ධ රත්නයට සංඝ රත්නයට කරන්න පුළුවන් උපරිම ගෞරවය දක්වන අවස්ථාව. ඇත්තම පිනුතුනි මේක තමයි අපේ ජීවිතවලින් අපි සිදු කළ යුතු දේ. එනිසා අපේ ජීවිතේ වටිනාකම තියෙන්නේ මෙන්න මේ ගුණාංග වලින් අපි ලස්සන වුණු පමණට. එනිසා අපි දන්නවා ඔබ දෙපළ අනොමනවන මහත්මයා අතුල මහත්මයා ඔබ ගැන සඳහනවන මේ පින්නතුන් ගැන මේ ප්‍රදේශයේ ලොකු කීර්තියක් තියෙනවා. ඇතැමිට හුඟක් ඉහලින් උගත් ඉහළ රැකියා ගන්නයිට වඩා ලොකු පිරිසක් ඔබට ඉන්නවා. ඇයි එහෙම ඉන්නේ? ඒ ඉන්නේ ඔබේ ළඟ මේ ගුණාංග තියෙන නිසා. අපට මේ සමාජය තුළ ජීවිතය ලබන්න පුළුවන් ඉහළම දෙයක් තමයි කීර්තිය කියන දේ. ඒ කීර්තිය නිකන් ලබන්න බෑ පින්නතුනි. බොහෝ කාලයක් මේ ගුණාංග තියෙනට ඕන. පරිත්‍යාගශීලීත්වය, සිල්වන්ත බව, අවංක බව, පිළිවෙලට වැඩ කිරීම, වගකීම, වෙලාවට වැඩ කිරීම, මේ හැම කාර්යයක්ම ඉහළම මට්ටමෙන් පවත්වා ගත්තොත් තමයි අපට ජනාදරය අඛණ්ඩව පවත්වා ගන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි එහෙම ඉන්නකොට ටිකක් කේන්තිස් යනවා නේද? ළඟ ඉන්න අය නම් බැනුම් අහන්න වෙනවා ඉතින්. මම හිතන්නේ මේ මහත්තයා තමයි වැඩිපුරම බැනුම් අහන්න ඇත්තේ අතුල මහත්තයා. ඉතින් ඒක තමයි පින්නතුනි හැටි. ඒ පිළිවෙලට නිවැරදිව වැඩ කරනකොට ළඟම ඉන්න අයට ටිකක් පීඩනයක් එනවා. ඒක හැටි. එහෙම නැතුව මේ වැඩ කරන්න බෑ පින්නතුනි. ඒකම තමයි මේ සාර්ථකත්වයේහි රහස කියලා කියන්නේ. ඒ තුලින් බොහෝ දෙනෙකුට යහපතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේකේ අවසාන ප්‍රතිඵලය තමයි මේ කරන පිළිවෙල වෙනත් කෙනෙක් දැක්කොතින් එයත් මේකෙන් පොඩි දෙයක් හරි ආදර්ශයට ගන්නවා. ඔබ මෙතෙන්ට ඇවිල්ලා අනේ හොඳ දානයක් කියලා දානෙට අත ගහලා ගියා විතරක් බෑ. ඔබත් මේකෙන් පොඩි අයිටම් එකක් හරි ඉගෙන ගන්න ඕනේ. මමත් දානයක් දෙන වෙලාවට මෙන්න මේකයි ක්‍රමේ. මෙන්න මේකෙන් පොඩි දෙයක් හරි මම අයිඩියා එකක් ගන්න ඕන. අන්න ඒක තමයි මං හිතන්නේ මෙතනින් ගන්න ලොකුම ප්‍රයෝජනය. ඒ නිසා අන්න එවැනි ආදර්ශවත් චරිත අපේ සමාජයට ලොකු ආදර්ශයක්. එවැනි චරිතවලින් තමයි මේ ශාසනය මේ සමාජය පෝෂණය වෙන්නේ. ඊළඟ පරපුරට අපි මේක දායාද කරන්න ඕන. අපි ලස්සනට ගුණධම් වලින් ඉඳලා සමුගතට විතරක් බෑ. අපේ ගුණාංග අපේ ආදර්ශ මතු පරපුරට අපි දායාද කළා තමයි අපේ නැද්දක අපි පියාගන්නට ඕන. ඉතින් පින්නතුනි බුදුහාඳුර මේ සංඛාර උත්පත්ති සූත්‍රයේ දේශනා කරනවා මේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, පරිත්‍යාගශීලීත්වය, ප්‍රඥාව කියන මේ කරුණු දිනුකලවතින් මනස් ලෝකයේ තැනක ඉපදෙන්නත් පුළුවන්, දිව්‍ය ලෝකයට යන්නත් පුළුවන්. දිව්‍ය ලෝකවලින් මොන දිව්‍ය ලෝකෙද කියලා තමන්ට කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. බ්‍රහ්ම ලෝකවලින් කොයි බ්‍රහ්ම ලෝකෙට යන්නද කියලා කලින් තීරණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් කැමති නම් මේ සියලුම භවගමනින් නික්මිලා නිර්වාණබෝධි සාක්ෂාත් කරන්න. ඒ කෙනාට නිර්වාණබෝධි සාක්ෂාත් කිරීම වශයෙන් ආසවක්ඛ්‍ය ඥානය ලබන්නට මේ ගුණාංග ටිකමයි අපට හේතු වෙන්නේ. එනිසා පින්තුනි මේ ගුණාංග අතර වෙනොත් සුවිශේෂ ගුණාංගයේ විදිහට සලකන්නේ ප්‍රඥාව කියන කාරණය. හැම මොහොතෙම අපේ ජීවිතයට වෙන්නේ මොකද්ද කියන කාරණය. ඇසෙන් දකින රූපේ, කනෙන් අහන ශබ්දය, මේ දේවල් වලින් හැම මොහොතෙම මනෝවිඤ්ඤාණය හටගන්නවා. ඒ හටගන්න මනෝවිඤ්ඤාණය එතනම හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණය. මෙන්න මේ ගුණාංගයේ මේ ප්‍රඥාව කියන ඉන්ද්‍රිය වැඩෙනවා නම් වඩනවා නම් ඒ කියන්නේ අනිත් සියලුම සෝබන චෛතසික ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය ආදී මේ සියලු සෝබන චෛතසික ඒ සියල්ලක්ම ඊට සමගාමීව දියුණු වෙනවා. එනිසා පින්නතුනි අපි මේ ගුණ දහම් දියුණු කරගනිමු. මේ ජීවිතය අපි ලස්සනට ඉන්න වගේම අපේ ජීවිතය අනිත්‍යයට ආදර්ශයක් වෙන විදිහට ගත කරමු. ඒ වගේමයි මේ ජීවිතයේ ඕනම වෙලාවක අපට අහිමි වෙන්න පුළුවන්. අද බණ කියන මා හෙට මේ වන විට මේ ජීවිතයෙන් සමුගෙන තියෙන පුළුවන්. ඒක ගැටලුවක් නෙවෙයි. අපේ වටිනකම කියන්නේ මෙතන අපට අහිමි වෙනකොටම ඊළඟ මොහොත අපි ඉහළම මානසිකත්වයට එන විදිහේ සුගතියක් ලැබෙන විදිහේ මනස හුරු කරගෙන තිබීම මානසිකව අපි සුවපත් වීම. ඉතින් ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි තාම කරුණාවෙන් මෛත්‍රියෙන් ධර්ම දේශනා කළේ. ඉතින් අනුමනවන හුඟා සතුටට පත්වන්න මේ පින්වන්ත දරු දෙපළ මහත්මා ඥාතීන් හිතවතුන් බොහෝ දෙනෙක් ඔබ ලබපු අවස්ථාව. ඉතින් ඒ සියලුම දේවල් වලින් අග්‍රතම ඵලය ඔබ නෙලා ගන්න අවස්ථාවේ මේ උපන්දිනය සමරපු අවස්ථාව. ඉතින් මේ අද කරපු පින්කම මං හිතන්නේ ඊළඟ අවුරුදු උපන්දින දවස වෙනකම්ම හිත හිත සතුට වෙන්න පුළුවන් ලස්සන පින්කමක් කළේ. එනිසා පින්කමට සහභාගී වුණු අනිත් හැම දෙනෙක්මත් කල්පනා කරන්න ඔබේම දෑතින් ඔබේම උපන්දිනය වෙනුවෙන් ඔබේම දෙමාපියන්ට ආශිර්වාද පිණිස සිද්ධ කරපු පින්කමක් සේ කියලා හිතලා සතුටට පත්වන්න. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් අප නමින් මිය ගිය ඥාතීහුද මේ පින අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම මීට වසර 4කට වගේ කලින් මිය ගිය එස් සිල්වියා විජේතුංග මාතාව, ඒ වගේ මීට කලින් මිය ගිය පියතුමා ඇතුළු පින්වත්කමට සහභාගී වෙච්ච ඔබ හැමදෙනාම නමින් මිය ගොස් කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිත්නම් එස් සිල් ඥාතීහුද මේ පින දැක සුවපත් වෙත්වා. අවසන උතුම් මොණිවරණින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි මියගේ ඥාතින්ට පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ දහම්වල බලයෙන් සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කලක් රැක දෙත්වා. දෙවියන්ටත් මේ පින දෙවිසුර වර්ධනය කරගන්නටත් ධර්මාවබෝධය සිද්ධ කරන්නටත් හේතු වාසනා වේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සින්දියා. එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධිය. හොඳයි පින්තුනේ, මේ ස්වාමීන් වහන්සේලා ඉතාම ගෞරවයෙන් නිවසට වඩමවාගෙන ස්වාමීන් වහන්සේලා සත් නමක් සිය නිවසට වඩමවාගෙන සදාතුක කණඩුව ප්‍රධානව ඉතාම ලස්සන අලංකාර පින්කම සිදු කරපු අවස්ථාව අනුමනෝනා අතුල මහත්මා දරුවන් දෙපළ සන්දේනෝන ඇතුළු තිස්ස මහත්මා ඇතුළු මේ හැම දෙනෙක්ම එක වගේ සතුටට පත්වන්න ඔබේම දෑතින් ඔබේම නිවසේ සිදු කරපු පින්කමක් සේ කියලා හිතලා සතුටට පත් වෙලා මේ සියලු පින්කමල ආනිසංසයෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය චිරජීවනය සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිම්මාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු.